අවුරුදු 8ක් පුරාවට අපිව මුලා කරපු පාලකයන් වගේම නිලධාරීන් අපිව බොරුවට සාකච්ඡාවකට කැඳවලා මේ අවුරුදු 8ක් පුරාවට කරපු බොරුව නැවත වතාවක් ප්‍රකාශ කරමින් කල් ගැනීම සඳහා උත්සාහයක් දරනවා. මෙතන ඉඳලා අපි මේ ස්ථානයේ අපි වාඩි වෙනවා. මේ උපවාසයේ මාරාන්තික උපවාසයක් දක්වා දික් නොකොට කරුණාකර අපේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන ලෙස අපි පාලකයන්ගෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යාපෘතිය බැම්ම දැන් මේ වෙනකොට 170කට පමණ ආසන ප්‍රමාණයක් ගොඩනංවලා තියෙනවා. දැන් මේ මහා වැටේදී සියල්ලක්ම මේ බැම්ම හරස් කිරීම නිසා වතුරට යට වෙනවා. යට වෙනවා ඊට පස්සේ මේ ජනතාවට යන්න දෙන්න තැනක් නැතුව තියෙනවා. ඒ අදාළ බලධාරීන් මේ වෙනකොට රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. මේ කොටසේ පදිංචි වෙලා ඉන්න පදිංචි කරනකොට తాවකාලික පදිංචි හදාගෙන යන්න කියලා. දැන් මේ ජනතාවට ගැටලුව තියෙන්නේ කොහටද මේ මෙතෙක් කාලයක් තමන්ගේ සාධාරණ උත්තරේ දුන්නේ නැතුව කොහටද මේ ජනතාව දැන් යන්නේ කියන එක.